ธัมปุริตาอมิตะปาลมิตาบาลินะวินดวันสิโยกิเลกิเลสสัมมัญญาลังทีนิวัตลันเดอระหังอระโหตินังวันดามิวันเดมามะลังอะเดเอตะเป็นตวานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ ගෞරවනීය පරමරත්නති හාමුදුරන් වහන්සේ ප්‍රධාන ආචාර්ය මණ්ඩලයෙන්ද පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මාංගයෙන් අවසරයි. අද අප මේ ශ්‍රීපති පිරිවෙන් වෙනස්ථානයේ සිදු කරන විශේෂ මේ ආගමික කටයුත්තේදී මේ අවස්ථාවට නියමිත දේශනීයදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ භාෂා ඥානයේ පාදක කොටගෙන බෞද්ධ අධ්‍යාපනයේ කියන එක. බෞද්ධ අධ්‍යාපනයේ කියන කාරණේදී විශේෂයෙන් අප භික්ෂුන් වහන්සේලා හැටියට භික්ෂු අධ්‍යාපනය ගැනයි අප දැනුවත් වෙන්නට ඕන. භික්ෂු අධ්‍යාපනයේ සාමාන්‍ය කොටස් දෙකකට ගන්න පුළුවන්. එක අතකින් ශාස්ත්‍රීය අධ්‍යාපනය, අනිත් අතින් සාමාන්‍ය ආරම්භක බෞද්ධ අධ්‍යාපනය. දැන් අප භික්ෂුන් වහන්සේලා හැටියට මේ කාරණා දෙකෙම ඉදිරියට යන්නට ඕන. එක අතකින් අපේ ආගමික වත්පිළිවෙත් පාදක කරගත්තු ආරාමික අධ්‍යාපනය කියන එක අපට තියෙනවා. ඒක තමයි මූලිකම දේ. උදේ ආදිනිය පටන් වත්පිළිවෙත් කිරීම, අපේ සීලය ගුණය දිනු කර ගැනීම, දෛනික ජීවිතය අපට එන ආගමික කටයුතු සපුරාලිය හැකි ආකාරයට අපි යම් සිවිදියකින් අධ්‍යාපනයක් ලබා ගන්නට ඕන. කෙනෙක් අහම අප පන්සිල් දීමේ ඉඳන් බුද්ධ පූජා පැවැත්වීම, කෙනෙකුට පුණ්‍යානුමෝදනාවක් කිරීම, දානයන් කියන අනුමෝදනාවක් කිරීම, බණ කියන එක, සන්දම් සෙමන, පොහොිට බණ, බාන වැඩසටහන ඔස්සේ ගිහිලා අවසානයේදී විශේෂයෙන් මිනිසුන්ට දෙන මානසික ගැටලු වලට කිසියම් දේ විසඳුමක් ලබා දෙනවා. ඒකාන්තයෙන් අපේදී බුදුදහම මූලික කරගත්තු බෞද්ධ අධ්‍යාපනය ලබා ගන්න අතරේදී අනිත් පැත්තෙන් අපේ ඒ දැනුම වඩාත්ම ශක්තිමත් වෙන්න උපදේශනය කියලා විෂයක් වර්තමානයේ නිර්මාණය වෙලා තියෙනවා. උපදේශනය කියලා පාඨමාලා දැන් විශ්වවිද්‍යාලවලත් තියෙනවා, වෙනත් බාහිර ආයතනවලත් තියෙනවා. බෞද්ධ මානව විද්‍යාව හා උපදේශනය කියලා. අන්න එතනත් විශේෂම කාරණයක් තමයි ඒ උපදේශන කාර්යයේදී භික්ෂුව විශේෂයෙන් උපදේශකවරු විදිහට කටයුතු කරන්න. එතෙන්දී පොඩි හාමුදුරනේ මතක තියාගන්න මේ කියන කාරණා ඔබට බල වැඩි වෙන්න පුළුවන්. අපි ඒක දන්නවා. හැබැයි ඔබේ හිතේ කොතන හරි තැනක මේවා තැම්පත් වෙයි කියන එක අපි දන්නවා. ඔබ පොඩා වුණාට ඔබේ හිත බොහොම පිරිසිදුයි. එනිසා ඔබේ පිරිසුදු හිතේ පොතන හෝ තැනක මේව තැම්පත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වැඩි වෙනකොට කියනකට වඩා ඔබට කියන එකේ ප්‍රතිඵල කියනවා අපි දන්නවා. එනිසා මේ වැදගත් කරුණු ටිකක් ගැඹුරුනක් කියන්නේ. ඒතර බෞද්ධ භික්ෂුවක් විදිහට අපේ ශක්තිමත් වෙද්දී ධර්මඥානය විතරක් නෙවෙයි පොඩි හඳුරන්නේ. අපි ඒක ඉදිරිපත් කරනකොට එතෙන්දී මේ බෞද්ධ උපදේශනය පැත්තේ තියෙන අධ්‍යාපනයත් අප ලබා ගන්නට ඕන කිසියම් ප්‍රමාණයක්. අඩු වශයෙන් ඒ උපදේශනය කියන විෂය කරනකොට මුලින්ම උගන්වන්නේ ආචාර ධර්ම කියන කාරණා ටික. ඒ කියන්නේ අපි එතික්ස් කියන ආචාර ධර්ම. කෙනෙකුට උපදේශයක් දෙනකොට අප ළඟ කිසියම් විදිහේ ගුණාංග ටිකක් තියෙනට ඕන. කෙනෙක් එක කතා බහ කරනකොට එයා කියන කරුණ වල ආරක්ෂිත භාවය රැකගන්න එක, විනයවත් බව, එයා ඇසුරු කරන ප්‍රමාණය, එයාත් එක්ක කතා බහ කරනව නම් ඉන්න ඕන දුර ප්‍රමාණය, මේ වගේ කාරණා ටිකක් කියනවා. ඔබන්සල කවදා හරි ඉගෙනගෙන යම්සේ දවසක මෙන්න මේ උපදේශනයේ කියන විෂයත් ඉගෙන ගන්න ඕන කියන හැඟීම ඔබේ හිතේ පොතනම ඔතනක තැම්පත් කරගන්න. ඒක අපිට හොඳටම පේනවා භික්ෂුන් වහන්සේලා කටයුතු කරද්දී ඒ හැසිරෙන ආකාරය දිහා බලනකොට, ධර්ම දේශනය කරන්න යනකොට ඒ හැසිරෙන ආකාරය දිහා බලනකොට හොඳටම පේනවා මේකේ අඩුව පේනවා. ඒක පොඩි හඳුරන්නේ මුළු ත්‍රිපිටකයේ අටුවාස් සමග කටපාඩම් කරත් මේ ධර්මය එන්නේ නැහැ. මේක වෙනම පැත්තක්. අන්න එතනින් අපි ෆේල් වුණොතින් අපේ දේශනෙකදී පේනවා අපි කොයිතරම් දුරට මේ ආචාර විද්‍යාත්මක පැත්ත ආරක්ෂා කළද කියන එක ඒක ඇක්ෂන් දැනගෙනුනේ පේනවා. අපි කරුණාක් ඉදිරිපත් කරද්දී වෙනත් කෙනෙක් ගැන කතා කරද්දී ප්‍රශ්නෙකට මැදිහත් වෙද්දී අපි ඒ කටයුතු කරන ආකාරයෙන් අනිත් කෙනා දන්නවා මෙයා ඒ ආචාර ධර්ම පැත්තෙන් කොයිතරම් ඉදිරියට ගිහින් වෙනද කියන එක ගැන නිරීක්ෂණය කරනවා. එනිසා සාමාන්‍ය අධ්‍යයන ලබන අතරේදී උපදේශන පාඨමාලාව අවධාරණය කරන්න ඕන කියන හැඟීම ඔබේ හිතේ කොතනක තැනක තියාගන්න. සහ ඔබ ඇසුරු කරන ඉඩට ඒ දන්නේ දෙයට අවධාරණය කියලා දෙන්නේ. ඒක වටිනවා. එතකොට අපි සඳහන් කළේ මුලින්ම අප ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ලැබුවා හෝ නොලැබුවා හෝ අපි සාමාන්‍යයෙන් අපේ වැඩිහිටි ලොකු හාමුදුරන් වහන්සේලා මූලික කරගෙන අප මේ විහාරස්ථානයේ ලැබෙන අධ්‍යාපනය අපට මේ පැවිදිකම ගෙන යන්නට ඒ විතරක් නෙවෙයි අපට සිව්පස්යෙන් උපස්ථාන කරන මිනිසුන්ට කිසියම් විදිහේ බොහොමයක් දෙන්නටත් අපට ඒක උපකාරවත් වෙනවා. මොකද පොඩි හාමුදුරනේ අපට දානයන්ද හරි බෙදෙන මිනිස්සේ අපාගතන වෙන විදිහටවත් බේරගන්න අපි බලන්න ඕන. අපට ඒ අය මාර්ගඵලවලටපත් කරන්න බැරි වුණත් අඩුම ගානේ අපට දන් හන්දක් බෙදපු මිනිස්සේ අපාගත නොවන විදියට එයාට උපදෙසක් දෙන්න පුළුවන් විදියට අපි ශක්තිමත් වෙන්නට ඕන. ඒක පින්කම් කරන්නේ කියලා මේක වෙන්නේ නැහැ. දැන් අපි ලොකු පින්කම් කරනවා. ලොකු ලයිට් දාලා ලොකු වේදන් කරලා පෙරහැරවල් ලොකු පින්කම් කරනවා. නමුත් බලන්නේ ලොකු පින්කම් කරන අයගෙන් අහලා බලන්න මරණයෙන් පස්සේ සුගතිගාම වෙනවාද කියලා විශ්වාසයක් තියෙද කියලා. ඒ බොහෝ දෙනෙකුට නැහැ. ඇයි නැති වෙන හේතුව ඒ පින්කම් වලට ලොකු සල්ලි වේදන් කරාට ලොකු පෙරහැරවල් පැවැත්වුවට ඒකේ නියම ගුණය පින ඉස්මතු වෙන ආකාරයට ඒ පින ධර්මානුකූලව බොහෝ දෙනෙක් කරන්නේ. ඒකට හේතුව තමයි ඒ පින්කම් කරද්දී ඒ බොහෝ දෙනාගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි වෙන විදිහට කරන්නේ. පින්කමක සාර්ථකත්වය බලන්නේ ඒ පින්කමට කොච්චර වියදම් කළාද, කොච්චර පිරිසක් ආවද, කොච්චර ලොකු පිරිකර පූජා කරාද කියන එක මත නෙවෙයි. ඒ පින්කමට ඍජුව දායකත්වයෙන් දරපු අයගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය ඒ පින්කම නිමාවේදී කොච්චර අඩු වුණාද, වැඩි වුණාද කියන කාරණේ මත. බොහෝ දෙනාගේ පින්කම් කලිවරේදී මොකද වෙන්නේ? මේ අඩු වෙනවද වැඩි වෙනවද? මේ කෙලෙස් වැඩි වෙන එකයි. ඒ නිසා තමයි ඇත්තටම අපිට මේ සුගතිය ගැන විශ්වාසනීයත්වයක් නැත්තේ. මජ්ක්‍ධිම නිකායේ සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා යම් කිසි කෙනෙක් මාර්ගඵල නොලබුවත් කෙනෙකුට ස්ථාවරව සුගතිය යන පුළුවන් මාර්ගයේ ඒ සූත්‍රේ ලස්සනට කියලා තියෙනවා. යාට මනස ලෝකෙට යනවද, දිවි ලෝකෙට යනවද, බ්‍රහ්ම ලෝකෙට යනවද? දිවි ලෝකෙට යනවා නම් මොන දිවි ලෝකෙද ඉපදෙන්නේ? මනස ලෝකෙ ඉපදෙනවා නම් මොන ප්‍රදේශයේද, මොන කුලයේද කියන එකත් කලින් තීරණය කරන්න පුළුවන්. ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මෙන්න මේ කර්මයේ පිළිදලා අන්නේ ගුණාංග උපරිමයට වැඩි වෙන විදියට කිසියම් කෙනෙකුට තමන්ගේ ජීවිතය සකසා ගන්න පුළුවන් නම් අන්නේ වෙන කෙනාට මරණයෙන් පස්සේ සුගතිය නෙවෙයි තමන් ඉපදෙන්නේ කොහෙද කියන එක කලින්ම තමන්ට තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකේ නම් තමන් ඉපදෙන කුලයක් තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. සංඛාර උපති සූත්‍රය. ඒ තරම් රැකවරණයක් මේ ධර්ම තුලින් අපිට දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ගමන් මගේදී වික්ෂුන් වහන්සේලා හැටියට අපටත් මෙන්න මේ විශ්වසනීයත්වය අපේ ජීවිත තුළ ගොඩනගෙන තෝරන අපි වැඩ කරන්නේ. අපි සාසනික වැඩ කරද්දී, පින්කම් කරද්දී, මිනිසුන්ට උදව් කරද්දී අපේ මනස කොයිතරම් දුරට දිනු වෙනවාද කියන එක ගැන අපට කිසියම් විදියක දැනුවත් බවක් විශ්වසනීයත්වයක් තියෙනතෝ. අනිත් දේ තමයි අපට උදව් කරන දායකයනොත් මෙන්න මේ ධර්මකට ගන්නට විශේෂයෙන්ම පංචශීලයත් මෛත්‍රී භාවනාවත් කියන මෙන්න මේ තුන දෙක සහ ශ්‍රද්ධාව කියන මේ කාරණා තුන මෙන්න මේ තුන තමයි ඍජුවම සුගතිය සඳහා හේතුම කාරණා. ශ්‍රද්ධාව, පංචශීලය සහ මෛත්‍රී භාවනා කියන කාරණා. මේවට කියන්නේ පුඤ්ඤාභිසන්ද කියලා. මහා පුණ්‍ය ගංගා පින් උල්පත් කියලා. දානමාන වලට වඩා මේව තමයි ඉහළම රිසල්ට් එක දෙන පරලෝ සුගතිගාමී භාවයේ සිදු කරන තීරණය කරන ප්‍රධාන සාධක වෙන්නේ. ඒ නිසා මෙන්න මෙතෙන්ට අපේ දායකත්තන් එළගස්සන්න පුළුවන් විදියටද අපේ ශක්තිමත් ධර්මඥානක අපට තීරණ ගන්න. මේ කරන හැම දෙයකම ප්‍රතිඵල අපට අපේ ජීවිත තුළින්ම දැක ගන්න පුළුවන් වෙනට ඕන. ඒ ප්‍රතිඵලය තමයි අපට එන්නේ අපේ ජීවිතය ගැනම කිසියම් දෙයක් සතුටක් අපට දිවෙනට ඕන. අපට බොහෝ විට අපි මේ කටයුතු කරද්දී අපි සතුටෙන් නෙමෙයි කරන්නේ බොහෝ විට. හරිම අතෘප්තිකර වාක්‍යයක් තියෙන. ඒක මුළු සමාජෙම තියෙනවා. නමුත් අපේ සංස්ථාව ගත්තොත් අපිට මේ කුඩා කාලේ පටන්ම මහාන වෙන එනකන් සතුටෙන් එන්නේ. නමුත් මහාන නැවිලා කටපාඩම් කිරීම පටන් ගත්ත දවසේ ඉඳලාම මේ සතුට ටික ටික අඩු වෙනවා. මුලදී අපි ගෙදරදී සතුටෙන් බුදුන් වහන්සේ අපි ඇතැම් විට පැවිදුණාට පස්සේ සතුටෙන් නෙවෙයි ඇතැම් බුදුන් වහන්සේ. එනිසා අපි කොතන හෝ තැනක වැරදීමක් වෙලා තියෙනවා අන්න ඒ වරද අපි හරියටම තේරුම් අරගෙන අප ශ්‍රද්ධාව මූලික වෙච්ච අධ්‍යාපනයක් අපේ ලැබෙනට ඕන. නැත්නම් අධ්‍යාපනයේ සොයා ගොස් අහිං වූ ශ්‍රද්ධාව කියලා කියන්නේ දැනුම සොයා ගොස් අහිං වූ ශ්‍රද්ධාව. මේක හරිම අභාග්‍ය සම්පන්න දෙයක්. එනිසා අපි අධ්‍යාපනයේ සම්පූර්ණම ශ්‍රද්ධාව මූලික වෙච්ච ශාසනයේ ශාසනික දිනෝ ඉලක්ක කරගත් අධ්‍යාපනයක් වෙන්නට ඕනේ. ඇයි ඒකට හේතුව අපට මේ ශාසනය මේ මට්ටමට ලැබෙන්නට අතීතයේ සංඝරත්නය සුවිශාල කැපවීමක් කළ තියෙනවා. බුද්ධ වර්ෂ 236 දී තමයි දඹදෙවි ඉඳලා ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන ආවේ. මේ දුහාන්දර ඇතුළු පිරිස. බුද්ධ වර්ෂ කියන්නේද? බුද්ධ වර්ෂ 236 දී. බුද්ධ වර්ෂ 236 දී තමයි දාසෝක රජතුමාගේ කාලේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ලංකාවට බුදුදහම රැගෙන ආවේ. 236 දී රැගෙන ආවිල්ලා බුද්ධ වර්ෂ මේ කියන්නේ ඇවිල්ලා බුද්ධ වර්ෂ 440 දක්වා බුද්ධ වර්ෂ 440 දක්වා වසර 200 ගණනක් මේ ධර්ම කටපාඩම් රැගෙන ආවා ලංකේ භික්ෂුන් වහන්සේලා. ඒ අතරෙදී වසර 12ක් අඛණ්ඩව මහා නියම් සමයක් තිබුණා. ඒක කියනවා බැමිණි ඉතිහාසය කියලා. ඊටාම දුෂ්කර කාලයක්. මෙන්න මෙවැනි කාලවල ශ්‍රී ලංකේ භික්ෂුන් වහන්සේලා දැඩි පරිශ්‍රමයකින් මේ ධර්ම කටපාඩම් රැගෙන ආවා. ජීවිත පරිත්‍යාගය. විශාල පරිත්‍යාගයක් කරන් මේක රැකගන්න. එහෙම රැගෙන ආපු ධර්ම තමයි එදා අලු විහාරයේදී ආලෝක ලෙනේදී ග්‍රන්ථාරූඪ කරේ බුදු වර්ෂ 440. එපමණක් නෙවෙයි එතන පටන් නැවත සියවස් ගානක් මේක ලිව විතරක් නෙවෙයි කලින් කාට පොත්පත්වල අලුත් වැඩියා කර කර අලුත් පොත්වල ලියමින් එකපාරක් ලියන එක දිගටම තියන්න බෑනේ. ඒ පොත් අවුරුදු ගානක් යනකොට සතු කරනවා. ඊට පස්සේ ඊට කලින් තව ආයි පොත්වල ලියන්න ඕනේ. ලියර තව තැන්කට යවන්න ඕනේ ඒවා. දැන් ගානක තියන්න ඕනේ. එක කොපියක් විතරක් ලියන්න බෑනේ. කොපිස් ගානක් ලියලා විනාශ නොවන ඉදිරි එක එක තැන්වල ස්ථානගත කරන්න ඕන. ඒක විශාල වැඩක් ඒක. ඉතින් එහෙම දුෂ්කරතා මැද තමයි මේක රැගෙන ආයේ පොඩි හඳුරන්නේ. ඉතින් අතීත ආමතුරු අපි වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා තියෙනවා. ඉතින් අපට ලොකු වගකීමක් තියෙනවා මේ දහම රැකගෙන අපි පිළිපැදලා ඊළඟ පරපුරට දායද කරන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලාට ලෝකෙ පොතන ගියත් ඉහළම තැනක් ලැබෙනවා මේ ථේරවාදී බුදුදහම ආරක්ෂා කරපු රට විදියට. දැන් ඉන්දියාව සලකන්නේ බුද්ධ භූමිය කියලා. The land of the Buddha කියලා. ශ්‍රී ලංකාව සලකන්නේ ධර්ම දිවිපිය. The land of the Dhamma කියන. ධර්මය ආරක්ෂා කරපු රට විදියට සලකන්නේ. සංඝ භූමිය කියන එකක් ඉදිරිදී නුදුරු කාණ්ඩයක් නිර්මාණය වෙන The land of the Sangha කියන එක. ඒක බොහෝ විට ඇමරිකාව වෙන්න පුළුවන්. එතකොට දැන් ලෝක ඉහළම රටවල වෙසක් උත්සවයක් යන වෙලාවවලදී හාමුදුරුවෝ ඔක්කොම රැස් වෙනවා එක එක රටවල හාමුදුරුවෝ. තේරවාද, මහායාන, තිබ්බට හැම රටේම සම්ප්‍රදායමය රැස් වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා රැස් වෙච්ච වෙලාවේදී ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේට සුවිශේෂී ස්ථාන හිමිවෙන තැනවල. ඒකට හේතුව තමයි අදටත් මුළු තේරවාදී ලෝකෙ විතරක් නෙවෙයි මහායාන ලෝකෙත් හැමතැනම ශ්‍රී ලංකාවේ භික්ෂුවට ඒ ගෞරවය තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ බුදුදහම දීර්ඝ කාලයක් රැකගෙන ආපු පරපුර නිසා. එහෙදී ප්‍රධාන වශයෙන්ම දැන් වෙසක් දේ කියලා සමරනවා. වෛසාඛි දේ කියන එක. එතකොට මේ මැයි මාසේ සමරන වෙසක් දවසේ වෙසක් දේ කියන වචනේ වෙසක් කියන පදය සිංහලෙන් ගිහලා තියෙන ලෝකෙට. සිංහල භාෂාවෙන් එකක්. ඒක පාලි භාෂෙන් වෙසාක කියනවා, සංස්කෘතෙන් වෛසාඛි කියලා කියනවා. ඒ දෙකමනේ පාවිච්චි කරන්නේ වෙසක් කියන එක. වෙසක් කියන්නේ මොන භාෂාවෙන්ද? සිංහල භාෂාවෙන්. සිංහල භාෂාවෙන් වෙසක් කියන පදය ලෝක විශ්වකෝෂ වලට ගිහිලා තියෙනවා, ශබ්දකෝෂ වලට ගිහිලා තියෙනවා. එතකොට වෙසක් දේ කියලා තමයි ලෝකේ හැම බෞද්ධයම්ම මේ වෙසක් දවස සමරන්නේ. ඒකෙන් ලංකාවට දැනක් හිමිලා තියෙනවා. දෙවෙනි කාරණය තමයි ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ ගොඩිය තමයි ෂට්වර්ණ බෞද්ධ ගොඩිය තමයි ලෝකේ බොහෝ රටවල ආගමික දේවල් සමරනකොට බෞද්ධ උත්සවවලදී ප්‍රධාන වශයෙන්ම ගන්න සංකේතය තමයි ෂට්වර්ණ බෞද්ධ ගොඩිය. ඒ බෞද්ධ ගොඩිය කොහෙද නිර්මාණය කළේ? ඒ බෞද්ධ ගොඩිය ශ්‍රී ලංකාවේ නිර්මාණය කළේ. වෙසන්තේ කියන එකයි මේ ෂඩ්වර්ණ බෞද්ධ ගුණය දෙකම ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු දෙයක්, ලෝකෙට කියපු දෙයක්. ඒ වගේම ලෝකේ කොතන හෝ තැනක සංඝයා එකතු වෙලා යම්කිසි සම්මේලනයක්, උත්සවයක්, පින්කමක් කරනවා නම් ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලාට සුවිශේෂ තැනක් හිමි වෙනවා සහ එතෙන්දී විශේෂ කාර්යභාරයකුත් හිමි වෙනවා. පසුගිය දවස්වල ඇමරිකාවේ ටෙක්සස් කියන ප්‍රාන්තයේ ඩලස් කියන නගරයේ සුවිශේෂ විහාරස්ථානයක් ආරම්භ කළා අක්කර 25කට වැඩි. ඒ පන්සල වියට්නාම් පන්සලක්. නමුත් අපේ සම්ප්‍රදාය අනුව තියෙන පන්සලක්. ඒ පන්සලේ මුළු ත්‍රිපිටකයම භාෂා හතකින් ගල් පුවරවල ලියලා චෛත්‍යවල තැන්පත් කරන ව්‍යාපෘතියක් පටන් ගත්තා. තාම පටන් ගන්න විතරයි, දැන් ඒක යනවා වැඩි තවරුදු ගානකට අවසන් වෙන්න. මුළු ත්‍රිපිටකයම තිරුවානංගල් පතුරු වල කොම්පියුටරෙන් රයිට් කළා, ග්‍රන්ථාරූඪ කරලා චෛත්‍ය යම්සි ප්‍රමාණයක තියෙන ගලෙන්ම කරපු චෛත්‍ය සිය ගණන් හදලා ඒ වගේ මැද අර ගල් පතුරු තැම්පත් කරන ව්‍යාපෘතිය පටන් ගත්තා. දවස් 10ක එක දිගට ත්‍රිපිටක සංජහනයක් කළා. ත්‍රිපිටකේ තෝරාගත්තු එක එක කොටස් සංජහන කරා. එතන ලෝකේ බොහෝ රටවල හාමුදුරුවෝ එක රාශි වුණා. හැම සම්ප්‍රදායම හාමුදුරුවෝ ආවා. බුරුම, තායිලන්ත, තිබ්බට, වියට්නාම්, කාම්බෝජ්, ලාඕස්, ඉන්දියන් බොහෝ හාමුදුරු ආවෙතෙන්ට. අන්නේ තෙන්දී ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලාට තමයි සුවිශේෂී ස්ථානයක් හිමි වුනේ. ඉතින් අන්නේ තෙන් ගත්තොත් අපට තේරවාදී බෞද්ධ ලෝකෙ විතරක් නෙවෙයි අද මුළු බෞද්ධ ලෝකයේම ශ්‍රී ලංකාවේ භික්ෂුවට තාම තැන හිමි වෙනවා. සංඛ්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලාට වුණාට ලෝක මට්ටමේ කරන සේවයේදී අපේ රටේ භික්ෂුන් වහන්සේලා බොහොම ඉහළ තැනකට වැජඹෙනවා. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. බොහෝ විට අපේ අඩුපාඩු ගන්න කියලා අපි ඕනොන්ට දොස් කියාගත්තට අදටත් ලෝකයේ තේරවාදී භික්ෂුවට සහ ජාත්‍යන්තර භික්ෂුන් වහන්සේලා අතරින් ඉහළ තැනක් අපිට හිමි වෙනවා. ඒකට හේතුව තමයි අදටත් ලෝකයේ ඉහළ වැඩසටහනක් පොතපත සම්පාදනය කරෝදී ඒකට ඍජුව හොවක් කරව ශ්‍රී ලංකේ භික්ෂුන් වහන්සේලා කිසියම් දායකත්වයක් දක්වලා තියෙනවා. අනේ නිසා එතෙන්ට සුදුසම් බවට ඔබ වහන්සේලාත් පත් වෙන්නට ඕන, අපි කවුරුත් පත් වෙන්නට ඕන. අපිට හැකියාව තියෙනවා. අපට අනාගතයේදීත් ඒ වගකීම දරන්න වෙනවා. ඒ නිසා ඔබ කුඩා වුණාට ඔබ එකේ පන්ති ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට දුර ගමනක් යද්දී මේ ඉලක්කවලට ඔබ ළඟා වෙන්න ඕන කියන එක ඔබේ හදවතේ පොතන හෝ දැනක තැන්පත් වෙන්න ඕන. ඒ බෞද්ධ සාමාන්‍ය අධ්‍යාපනයේ ඊළඟ කාරණය තමයි, දෙවෙනි කාරණේ තමයි ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන කාරණා. දැන් මෙතෙන්දී ඒකාන්තකින් භාෂා ඥානය වැදගත් වෙනවා, අනිත් අතින් ශාස්ත්‍රීය විෂයන් අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. මෙන්න මේ ඉලක්ක කරගෙන තමයි වර්තමානයේ පිරුණ අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනයේ විසුණු මාසයට සඳහා යොමු කරලා තියෙන්නේ. එතකොට ඔබ වහන්සේට යන්න පුළුවන් පැති ගැන අපි කතා කරනවා. සාමාන්‍ය පිරුණ අවසන පිරුණ අවසන විභාගයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඊළඟ පිරිවන් අවසානයෙන් පස්සේ ප්‍රාථමික ප්‍රාරම්භ, මධ්‍ය, අවසාන. මෙන්න මේ විභාග වලින් කැමතිතා ප්‍රමාණය තමන්ට කළ ඉදිරියට යන්න පුළුවන්. එක පැත්තෙන් යන්නත් පුළුවන්, දෙපැත්තෙම යන්නත් පුළුවන්. කෙනෙකුනම් රාජ්‍යන අධ්‍යාපනය කළේ ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. විශ්වවිද්‍යාල නොගිහින්. කෙනෙකුට ඕනනම් උසස් පෙළ එහෙම කළා කැම්පස් යන්නත් පුළුවන්. මේ දෙකම කරන්නත් පුළුවන්. එතකොට මෙතෙන්දී අපට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා, විශේෂයෙන් ප්‍රාචීන අධ්‍යාපනය කියන කාරණේ. ඉස්සර නම් බොහෝ විට මීට අවුරුදු 15ට 20කට ඉස්සර කලින් බොහෝ දෙනෙක් උසස් පෙළ ලිව්වේ ප්‍රාචීන අඩුගානේ මැදවත් ලියන. ඇතැම්ලේ කැම්පස් යන කාලේ වෙනට බොහෝ විට ප්‍රාචීන අවසානත් ලියලා තමයි ගියේ. මොකද වර්තමානයේ මේක හුඟක් අඩු වෙලා තියෙනවා. සමහර තවන් කරන අය ඉන්නවා. විශේෂයෙන් පොඩි හාඳුරණේ කොහොම හරි ප්‍රාචීන විභාගික කරගන්න බලන්න. ඔබ ආසන ලියපු සටහන් එමත් හම්බ වෙනවා. ප්‍රාරම්භ කොහොම හරි කරන්න මහන්සි වෙලා ඉකුවක් අමාරුනේ. ඊළඟට ප්‍රාචීන මධ්‍යත් කරගන්න බලන්න. අමාරුම නේ, ඒවට පන්ති තියෙනවා. විද්‍යා අලංකාර පිළිවන වගේ තැන්වල පන්ති තියෙනවා, ඒවත් අවධාරි කරන්න බලන්න. ඊළඟ කාරණේ තමයි ප්‍රාචීන අවසාන. අවසානට පන්ති තියෙනවා. පිරණවල නැතුණත් ලංකාවේ ප්‍රධාන පිරිවෙන්වල ඒවට පන්ති තියෙනවා. මේක කිරීමේ වාසිය තමයි ප්‍රාචීන අවසාන විභාගයේ කලා කියලා කියන්නේ. ඒකට දෙන සහතිකය තමයි ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධියට සමානයි කියන කාරණා. ප්‍රාචීන අවසානයේ පාස් වුණා කියන්නේ ඕනෑම විශ්වවිද්‍යාලයක පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධියට, ඒ කියන්නේ BA උපාධියට සමානයි කියන කාරණා. මෙන්න මේකෙන් ඔබට ලොකු කාලයක් ඉතුරු වෙනවා අධ්‍යාපන ශේෂයෙන් ඉදිරියට යන්න. ඒ තරම්ම පුදුමයි. ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලවලින් විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මෙන්න මේ ප්‍රාචීන අවසාන විභාගය සමත් වෙලා එයාට ඕනනම් අධ්‍යාපන ඩිප්ලෝමා කරන්න පුළුවන්. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා කියන සාධකයට ලියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අධ්‍යාපන ඩිප්ලෝමා ගිහින් පාස් වුණොත් කෙනෙක් යාට කොළඹ විශ්වවිද්‍යාලයෙන්ම අධ්‍යාපන පති MEd නැත්නම් Master of Education කියන විභාගෙ ලියන්න පුළුවන්. ඒක ලිව්වොත් අධ්‍යාපන ශාස්ත්‍රය, අධ්‍යාපන පරිපාලනය, ගුරු අධ්‍යාපන සේවයේ බොහෝ දුරක් තමන්ට යන්න පුළුවන්. ඒක ලොකු අංශයක්. මේ වගේ පැති අපිට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ප්‍රාචීන අවසාන විභාගයෙන් අපිට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය, ඒ වගේම පාලියා අධ්‍යයන පශ්චාත් උපාධි ආදරණය, මේ වගේ විශ්වවිද්‍යාලයෙන් අපට MA උපාධිය, දර්ශනපති උපාධිය, ආචාර්ය උපාධිය දක්වා ඒ උපාධි පැත්ත යන්න පුළුවන්. ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි සාමාන්‍ය උසස් පෙළ විභාගයේ ලියලා උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ගත්තොත් ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන්. කැලණිය, යැවෙනපුර, රුහුණ, පේරාදෙණිය, සමරගමුව, රජරට මේ ආදී විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අවශ්‍ය නම් තමන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය වගේ තැනකට යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අවශ්‍ය නම් තමන් නිට්ටඹුවේ තියෙන සාරිපුත්ත ජාතික අධ්‍යාපන ආයතනය කියලා පාසල් වලට ගුරුවරුන් පුහුණු කරන ගුරු විද්‍යාලයක් තියෙනවා. උසස්තල විභාගයන්, රාජින ප්‍රාරම්භ, ධර්මාචාර්ය වගේ විභාග මේ කීපයක් බලලා එතෙන්ටත් යනකොට. ඒ නිසා පොඩි හඳුරන්නේ විශේෂයෙන් මද අපන අධ්‍යාපන ශාස්ත්‍රයේ වික්ෂුන් වහන්සේලාගෙන කොට යන්න පුළුවන් ස්ථාන ගානක් තියෙනවා. විද්‍යාපීඨ යන්න පුළුවන්, වික්ෂු විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්, බෞද්ධ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්, අනිත් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විශේෂ ධාරා ගානකින් ඉදිරියට යන්න පුළුවන් අපට. මොනවද ඒ? විශේෂයෙන් පාලි, බෞද්ධ අධ්‍යයනය, සංස්කෘත, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය මේ වගේ විෂයන්ගෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වාග් විද්‍යාව, මනෝ විද්‍යාව වගේ විෂයන්ගෙන් යන්න පුළුවන්. දර්ශනීය විෂය, ඉතිහාසය, සමාජ විද්‍යාවෙන් විතරක් නෙවෙයි පුස්තකාල විෂය, පුස්තකාල විද්‍යාව විෂයනුත් යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කැමති නම් ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ විෂයනුත් යන්න පුළුවන්. ආර්ථික විද්‍යාව ගැන මහාචාර්යවරයෙක් කියන හාමුදුරුවනේ. භූගෝල විද්‍යාව ගැන මහාචාර්යවරයෙක් ඉන්නවා. දර්ශන විෂයට ඉන්නවා. මනෝ විද්‍යාවට ඉන්න විතරක් නෙවෙයි පුස්තකාල විද්‍යාව පිළිබඳවත් කතිකාචාර්ය හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් පොඩි හාමුදුරනේ මේ පැතිවලට යන උත්සාහ කරන්න මේවයි යන්නේ අපි සල්ලිම කරන්නම නෙවෙයි. මේ හැම තැනම අපට ශාස්ත්‍රීය වශයෙන් කිසියම් මෙහෙවරක් කරන්න ඕන. යතර සිංහල ශබ්දකෝෂයේ සිංහල විශ්වකෝෂ වැනි ආයතනට යන පුළුවන්. විද්‍යාපීඨවලට යන පුළුවන් කතිකාචාර්ය විදියට, ගුරු විද්‍යාලවලට. මේ බොහෝ පැති අපට විවර වෙලා තියෙනවා. ඒ නිසා කරන විභාග පුළුවන්තරම් මහන්සිද කරන්න, පුළුවන්තරම් දුරක් තමයි යන්නේ. හැබැයි පොඩි හාඳුනන එකක් මතක තියාගන්න, පොපි කරන්න නම් එපා. පොපි කරන්න පුළුවන් වුණත් කරන්න එපා. එහෙම කළා වැඩි දුරක් යන්න බෑ. ගිහිල්ලා කොහේ හරි හිර වෙනවා කට්ටිය. ඒ නිසා විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ යද්දී තාම සත්භාවයෙන් අවංකව මේ ගමන යන්න. එහෙම නැති වුණොත් තමන්ගේ ජීවිතයේ ලස්සන ජීවිතයක් වෙන්නේ නැහැ. හැම විභාගයක්ම පාඩම් කළා තමන්ගේ උත්සාහයම ලියන්න බෑ. ඒ වගේම හොඳට විභාග වලට සූදානම් වෙන අවුරුදු 5ක්වත් ප්‍රශ්නපත්‍ර හොයාගෙන ඒව කලින් බලලා අනිත් අඳුරන ආඳුරන්ට උදව් කරලා මේ යන ගමනේදී විශේෂයෙන් අනිත් භික්ෂූන් වහන්සේලාට පුළුවන් තරම් උදව් කරන අධ්‍යාපනයේ ඉදිරියට යන්න. සටහන් තියෙනේ බොහොම අමාරු කරගන්න, බැරි දේවල් කියලා දැන්. පන්තියකට හරි යන්න අමාරුවක් තියෙනම් උදව්වක් කරන්න, පොතපතක් ගන්න තියෙනම් උදව්වක් කරන්න, අමාරු විෂයක් තියෙනම් තමන් දන්න එකක් තියෙනම් කියවලා දෙන්න. මේ උදව්ව කරවතින් තමයි සැබවින්ම තමන්ට දුර ගමනක් යන පුළුවන්කම තියෙන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉදිරියදී තාම පැහැදිලිව පේන කාරණයක් තමයි තමන් අධ්‍යාපන ශාස්ත්‍රයෙන් අනිත්ට උදව් කිරීම තමන්ගේ මේ ගමනට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ ආශිර්වාදය ලබා ගැනීම අපර මේ ගමන යා යුතුයි. එනිසා අප මේ තාම කෙටි කතා කළේ අධ්‍යාපන ශාස්ත්‍රයෙන් යන පුළුවන් මාවත් ගැන. ඊළඟ කාරණේ තමයි භාෂා ඥානය කියන කාරණය. විශේෂයෙන් පාලි භාෂාව මූලික කරගෙන තමයි අප ථේරවාදී භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය පදනම් වෙලා තියෙන්නේ. අන්නේ දෙන්දී පාලි භාෂාව ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වන්න. පොඩි හාඳුනන්නේ මේ විෂයන් ගැන සුභවාදීව බලන්න. සංස්කෘත පාලි දෙකම ගැන ඉතාම සුභවාදී ආකාරයෙන් බලන්න. අද ලෝක මට්ටමේ මේ ගැන ලොකු ස්ථානයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් සංස්කෘත විෂයට මහන්සි වුණොතින් තමන්ට අනිත් බොහෝ විෂයන් ඉක්මනට ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ගණන් හදුවා වගේ ඉතාම පහසෙන් ඉගෙනීම ලකුණු ගන්න තියෙන විෂයක් තමයි සංස්කෘත කියලා කියන්නේ. ඒ නිසා සංස්කෘත හිතන වගේම අමාරු නෑ ඒක. හරි ලේසි ඒක. හැබැයි මුල් කාලේ වර්ණගිලි ටික මහන්සිලා පාඩම් කරන්න. කටපාඩම් කරන්න. ශික්ෂකගේ එක දෙක පොත හොඳට කරන්න. ගුරුවරයෙක් නැති වුණත් තමන්ට පොත් පණ්ඩික බලල විභාගම වාසමත් වෙන පුළුවන්. ඒක අපි අත්දැකීම ගන්න දෙයක්. පාලි සංස්කෘත සිංහල මේ තුන හොඳටම කරන්න. මේ අතර විශේෂයෙන් සිංහල ව්‍යාකරණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. අපි හිතන්නේ සිංහල ලේසි කියලා නේද? පොඩි හාමුදුරනේ සිංහල අපි හිතන තරම් ලේසි නෑ විශේෂයෙන් සිංහල ව්‍යාකරණ. ඉංග්‍රීසි ව්‍යාකරණ වඩා අමාරුයි සිංහල ව්‍යාකරණ. සිංහල භාෂාවේ හොඳ ප්‍රවීණයක් වෙන තරම්. මොකද සිංහල තමයි අපේ මව් බස. සිංහල තමයි අපේ මාධ්‍ය භාෂා බොහෝ විට ඉදිරියට යද්දී ඒ සිංහල භාෂාව තුන ඇති කර ගන්නා වූ පන්නරය අපට අධ්‍යාපනික වශයෙන් බොහෝ දුර ගමනක් යනට ලොකු උපකාරයක් වෙනවා. ඒක ආරියට කරන්න එපා. වැඩි කාලයක්ම කරන්න දැන් ගිහි ළමයි බලන්න. ඒගොල්ලන් පන්තිරට කොච්චර මහන්සි වැඩ කරනද කියලා. අපේ පොඩි හාමුදුරනේ අපේ ශේත්‍රය අපි උඩරිම ගැඹුරට යන්න ඕන. ඒ ගිහි ළමයි මහන්සින තරම් අපිට 125ක්වත් මහන්සින දෙයක් නැහැ. ගිහි ළමයේ 100ක් මහන්සි වෙනනම් අපිට 125ක් මහන්සි වෙන්න තියෙනවා. ඊටත් වඩා හොඳින් අපිට විභාගයේ පාස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ 125ට උඩරිම බර අපි දානට ඕන. මේක සතුටෙන් කරන්න. මේ ගිහි දරුවනුත් එහෙමයි. ඔබට ඔබ පුළුවන් නම් පාස් සංස්කෘත කරන්න. ඔබ උපරිමයෙන් කරන්න ඒක මහන්සිල ඔබට හොඳ දැන් අපි දන්නවා විශ්වවිද්‍යාලවල දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්න රෝහණ කියන මහාචාර්යවරයෙක් කොහොමද සේනරත්න කියලා. එයා ඇත්තෙන්ම එයා ගිහි ළමෙක් විදිහටම සංස්කෘත කළ සංස්කෘත මහාචාර්යවරයෙක් බවට පත් වුණා. ඒ වගේම තව පාලි පිළිවෙත මහාචාර්යවරයෙක් කිනුයි වගේ එයා ගිහි ළමෙක් විදිහටම පාලි භාෂා කළ මහාචාර්යවරයෙක් මට්ටමට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඔබටත් ඒකම යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විභාග පාසල කවදා හරි මේ දරුවන්ට පුළුවන් උපාධිය අරගෙන ලංකාවේ සිවිල් සේවයට යන්න. ගුරු අධ්‍යාපන සේවයට යන්න. විදුහල්පති සේවයට යන්නත් ඔබට පුළුවන්. පිරිවෙන තමයි ඔබට ඉතාම පහසු මේ ගමන වේගවත්ව යන්න. ඒ නිසා මහන්සි වෙලා කරන්න පොතපත හොඳට අධ්‍යයනය කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ටික ගන්න, ගුරුවරුන්ගෙන් උදව් ගන්න අරගෙන තමයි තනියම හරි පාඩම් කරලා වේගෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලන්න. යන ගමන හැම දෙයක්ම ඔබ සතුටෙන් කරන්න. අනාගතය ගැන සිහින දකින්නේ කරන්න මේක. අපිට ඉතාම පැහැදිලි අනාගතයක් තියෙනවා. ඕනෑම පොඩි හඳුරුගෙන පොයිතරම් අඩුපාඩුකම් සහිතව පන්සලට ආවත් ඔබට ඔබ සිවුර හැඳීමත් එක්කම ඔබට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා මේ ධර්මයෙන් සහ ඔබේ හැකියාවන් වාදීන් වෙනවා. විතරක් නෙවෙයි ඔබේ තියෙන දුර්වලතා වාහම ගැරිලා යන. කටහඬේ ප්‍රශ්න තියෙනවා නම්, භාෂා දෝෂ තියෙනවා නම්, සමකෝලිය තියෙනවා නම්, ඒව ඔක්කොම නැති වෙලා යනවා මේ අපි කරන පින්කම් වල හේතුව. ඇයි අද උදේට අසපතු ගානකින් නම් බුද්ධ පූජා තිබීම, පිරිත් කීම, බෝධි පූජා තිබීම මේ හැමදේම පින්කම්නේ මේ කරන්නේ. ඒ පින්කම් වලින් පොඩි හාඳුනන ලොකු ආශිර්වාදයක් ලැබෙනවා තමයි මේ අධ්‍යාපනයේදී යන්නේ. එනිසා මේ ගමනේ ඉතාම සතුටින් ඉදිරියට යන්න භාෂා ඥානය ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම සිංහල පාලි සංස්කෘත ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේමයි ශ්‍රී ලංකාවේදී දෙමළ භාෂාව වැදගත්. දෙමළ භාෂාවත් පුළුවන් නම් කරන්න උත්සාහ කරන්න. ඊළඟ ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි සංඥා භාෂාව කියලා එකක් තියෙනවා. අපි සයින් ලැන්ග්වේජ් කියලා කියන්නේ. අර බිහිරියට කතා කරන්නේ අපි ඇඟිලි වලින්. ලංකාවේ තියෙනවා සිංහල සංඥා භාෂාවක් කියලා ගමු. ලංකාවේ ඉන්න බදුල්ලේ ධම්මිස්සර කියලා හඳුන්වන්නේ කී හඳුළු විතර ඇත්තම දැනට ගිහිලා මට්ටමින් ඉන්න බණ කියන්නේ ඒ සංඥා භාෂෙන් අපිට බණ කියන්න පුළුවන්. දැන් ඇමරිකාවේ රටකට ගියාම ඒ තියෙන ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියලා. ඇමරිකාවේ සයින් සංඥා භාෂාවක් කියලා. ඒ සංඥා භාෂාවෙන් වෙනම උපාධි කරන්න විශ්වවිද්‍යාලකුත් එහෙ තියෙනවා. Washington DC වල එනිසා පොඩි හාඳුරන්නේ මේ වාචික භාෂාව verbal languages ඉගෙන ගන්න ගමන් ඔබේ හිතේ පොචනාරි තැනක තියාගන්න මම කවදා හරි සංඥා භාෂාවකුත් ඉගෙන ගන්නවා කියලා. ඔබට ඒක කරන්න පුළුවන්. ඈ ජපනිස් සයින් ලැන්ග්වේජ් තියෙනවා, ෆ්‍රෙන්ච් සයින් ලැන්ග්වේජ් තියෙනවා, ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියලා තියෙනවා, සිංහල සංඥා භාෂාව කියලා තියෙනවා. මේ වගේ භාෂාවක් පොඩි හාඳුරන්නේ කරන්න. යම ඔක්කොම කරන්න කරන්න කියලා කියනවා නේද බරයිනේ ඔළුවටනේ. මේවා හැම දිනාටම එක වගේම කරන්න කියන එක නෙවෙයි. මේ කාටද මේ කියන කාරණය ප්‍රයෝජනවත් වෙන එක ඇන්නේ කියන. ඔබ අද නැතුණත් අවුරුදු 25ක් ගිහිල්ලා හරිය ඔබ මේකේ පොතේ පොතන හරිය ඔබේ හිතේ තියෙන බව අපි දන්නවා. ඔබට උනන්දුව හට ගන්නවා. ඒක ඔබ කාදර හරි කරන බව දන්න අපි ඒකයි. ඊළඟ කාරණය තමයි විශේෂයෙන්ම භාෂා ඥානයේදී වාචික භාෂාවලදී ඉංග්‍රීසි භාෂාවට අමතරව අද ලෝකයේ තවත් භාෂා තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම ස්පාඤ්ඤ භාෂාව කියන එක. ස්පාඤ්ඤ භාෂාව. ස්පැනිෂ් කියලා කියන්නේ අපි. අද ලෝකේ රටවල් 25කට වඩා නේටිව් ලැන්ග්වේජ් එක මුල් භාෂා විදිහට සැලකන්නේ මේ ස්පාඤ්ඤ භාෂාව. ස්වභාෂිකයන් කතා කරන භාෂා විදිහට ගත්තොත් ලෝකේ දෙවෙනි තැන ඉන්නේ ස්පාඤ්ඤ භාෂාව. පළවෙනි තැන මැන්ඩරින්, දෙක ස්පාඤ්ඤ, තුන තමයි ඉංග්‍රීසි. ඒ නිසා ඉංග්‍රීසි අපි කොහොමද කරනවනේ? ඉංග්‍රීසි භාෂාවට අමතරව ස්පාඤ්ඤ භාෂාව, ඊළඟට ජර්මන්, ෆ්‍රෙන්ච් මේ වගේ භාෂාවක් ගැන, ඊළඟට මැන්ඩරින්, ජපනිස් මෙන්න මේ වගේ භාෂාවක් ගැන කවදා හරි තමා අධ්‍යයනය කරන්න ඕනේ කියන සිතුවිල්ලක් තමන් හිතේ තියාගන්න. අපි මෙතන ආන්දරු කෙනෙක් ඉන්නවා. ජර්මන් භාෂාව හොඳට කරපු ආන්දරු කෙනෙක්. ලංකාවේ මෙතෙක් දිවිච්ච මම හිතන විශේෂතම දක්ෂතම ශිෂ්‍ය විදියට උන්වහන්සේ සියලු වාර්තා ලබාගෙන ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්යෙක් කියලා ඉන්න. ඉතින් ඔබට ඒ ගමන යන්න පුළුවන්. ඔබ වගේම හිටිය පොඩි හඳුරු කෙනෙක්. ඈ ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්යෙක් ලංකාවේ ඉන්න ඊළඟ විශ්වවිද්‍යාලයක. එතකොට පොඩි හඳුරනේ ඔබට දැන් ලෝකෙට ගිහිල්ලා විවිධ භාෂා වලින් බණගෙන හඳුරු වෙනවා. ෆ්‍රෙන්ච් වලින්, ප්‍රංශ භාෂාවෙන්, ජපන් භාෂාවෙන්, හින්දි භාෂාවෙන්, මේ වගේ රුසියානු භාෂාවෙන්, මේ වගේ භාෂා ගානකින් බණ කියන සිංහල හාමුදුරුවෝ ඉන්නවා. ලාංකික හාමුදුරුවෝ. වෙනත් රටවලට වඩා විශේෂයෙන් සිංහල භාෂාවට කට වුණාට පස්සේ අපිට පොඩි හාමුදුරනේ අපිට භාෂා හුඟා සාමාන්‍ය ස්වභාෂිකෙක් විදියට ආසන්න මට්ටමටම අපිට භාෂාව හසුරුවන්න හැකියාවක් තියෙනවා. ඒක සිංහල ස්වභාෂිකයන්ට මුම වෙන විශේෂ අවස්ථාවක්. සුවිශේෂී හැකියාවක්. අන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා තමන් කැමති දෙයක් හැම වෙලේම කරන්න, අකමැතිෙන් කරන්න එපා. තම වැඩිපුර කැමති හින්දි භාෂාවට නම් ඒ පැත්ත යන්න. තම වැඩිපුර කැමති ප්‍රංශ භාෂාවට නම් ඒ පැත්ත යන්න. තමන් කැමති ජපන් භාෂාවට නම් ඒ පැත්ත යන්න. ජර්මන් වලට නම් ඒ පැත්ත යන්න. භාෂා ටික බලන්න ඉන්ටර්නෙට් එකේම බලලා තොරතුරු හොයල පොත්පත් හොයල ඉංග්‍රීසි වලට අමතරව තව භාෂාවක් මං ගැඹුරට අධ්‍යයනය කරන්න ඕන කියන සිතුවිල්ලක් ඔබ හසලගේ හිතේ කොතන ඉතනක තියෙනටෝ. මේ අධ්‍යාපනය යන්න පුළුවන් කැති ගැන තමයි අප මේ සාකච්ඡා කරන්නේ. ඒක අරින් අධ්‍යාපනයේ අනිත්‍යද වෘත්තිය පැත්තේ. ඊට අමතරව තව භික්ෂුන් වහන්සේලා සඳහා තවත් විශේෂ උපාධියක් තියෙනවා. මාණිකාකන්ද විද්‍යෝදේවි පිරිවෙනින් තියෙනවා ශ්‍රී සුමංගල පුරාණස්මරණ සභාව කියලා. අන්නේ එකෙන් පාලි භාෂා සහ ත්‍රිපිටක ධර්ම අධ්‍යයනය කියලා වෙනම පන්ති ටිකක් තියෙනවා, විභාග තියෙනවා. ඒ විභාග ටික සමත් වෙලා පාලි භාෂාව, සද්ධර්මාචාරය, විනයාචාරය, අභිධර්මාචාරය කියන මේ විභාගේ පාස් වෙලා කැමති නම් ත්‍රිපිටකාචාර්ය කියන උපාධිය ගන්නත් පුළුවන්. ඒ උපාධිය බෞද්ධ පාලි විශ්වවිද්‍යාල උපාධිය කරන සුසුකමක් වෙනවා. ඊට පොඩි හාඳුරණේ මියන්ත්‍රි අධ්‍යාපන ශාස්ත්‍රයෙන් යන්න පුළුවන් පැති ගානක් අප මේ කලේ. හැබැයි මොන ශාස්ත්‍රයෙන් ගියත් තමන් වටින්නේ තමන් දහමත් එක්ක තමන් ගුණයත් එක්ක ඉදිරියට ගියොත් තමයි තමන්ට ලෝක මට්ටමට යන්න පුළුවන්කම තියෙන්නේ. අද විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා ගැන කතා කරද්දී යම් කිසි දක්ෂ උන්වහන්සේ කෙනෙක් ඉන්නවා නම් භික්ෂුවක් ඉන්නවා නම් එයාගේ දක්ෂතාවය විතරක් නෙවෙයි බලන්න. ඉස්සර නම් බැලුවේ ප්‍රාචීන පාස් වෙලාද, BA උපාධියට ක්ලාස් එකක් තියෙනවද, ෆයිල් සම්පූර්ණ පුළුවන්ද, භාවනා උගන්වනවද, අභිධර්මයේ පුළුවන්ද, එහෙම තමයි ඉස්සෙල්ලම. දැන් වැඩි හාඳුරුනේ ඒ විතරක් නෙවෙයි. දැන් අර කාරණයක් අහන්න. මොකද අහන්නේ? කියන එක ගැන අහනකොට අහන්නේ යහ සත්පුරුෂයද කියලා අහන්නේ. සත්පුරුෂයද කියලා අහන්නේ. මේ විභාගේ නම් පාස් කරන එක ලේසි නෑ පොඩි ආන්දලෝ. මේ කඩේම පාස් කරන එක ලේසි නෑ. අපිව කොහෙ හිටියත් අපිව සර්ච් වෙනවා. වා අපගෙන අඩිස්සන එක නිතරසක් ඉන ලෝකෙම. ඒ නිසා ඔබ දක්ෂ නම් සහ ඔබේ ගුණය තියෙනවා නම් ඔබ පුලියා පිටින් හිටියත් ඔබ සිරිපාද අඩවිය හිටියත් ඔබ රිටිකලා අරන්න හිටියත් ඔබ හොයාගෙන එනවා කට්ටිය. ඒ තරම් දැනුමක් අවබෝධයක් ලෝකේ අප ගැන දැන් තියෙනවා. ලෝකේ ඉක්මනට ගියාට පස්සේ අපිට පේන දේ තමයි පන්සලක් ගත්තත් අද ලෝකේ බොහෝ පන්සල බොහෝ රටවලින් ආවෝ ඉන්නවා. ශ්‍රී ලංකාවේ පන්සල ගත්තත් අහවල් නිකාය පන්සලක් කියලා හැම වෙන් වෙලා නැහැ ලෝකෙට ගියන බස්. ඒ හැම පන්සලකම හැම නිකායකමයි. ඒ නිසා ඔබට කිහිම ભેදයක් අද නැහැ. හැබැයි ඔබේ දැනුම සහ ගුණය කියන මේ දෙකම එකට ඉහළ මට්ටමට ගන්නට අපි බලන්න ඕන. ඔබ තුළ ඒ ගුණාංග තියෙනවා නම් ඔබට ලෝක ස්ථානය නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ගුණය දහම දවසක් දෙකක් අවුරුද්දක් දෙකක් පිළිපදලා පුළුවන් කමන්නේ. ඒක අවුරුදු 10 15 21 දිගට ඒ අපේ ගුණය සඳහා අප පොඩි හාඳුරණේ කැප වෙන්න ඕන. එතකොට අපව හඳුනාගත්ත පිරිසක් මුළු ලෝකෙම ඉන්නවා. අපිට ලෝකෙ කොහෙන් ගියත් වැඩ කරන්න පහසු වෙනවා. ඒ නිසා ඔබ හොඳ කල්යාණ මිත්‍රයන් යහළුවන් ඇති කරගන්න මේ දැනුමෙන් නුවණින් ගුණයෙන් දහමින් ඉදිරියට යන්නට බලන්න. ඒ නිසා පාලි භාෂාව මුල් කරගත්තු බෞද්ධ අධ්‍යාපනයත් ඒ වගේම සිංහල පාලි සංස්කෘත මුල් කරගත්තු ශාස්ත්‍රීය අධ්‍යාපනයත් පිරිනමන අවසානයේ පටන් ප්‍රාචීන විභාග ටික සහ උසස් පෙළ හරහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ අධ්‍යාපන ඩිප්ලෝමා ඔස්සේ ශාස්ත්‍රපති උපාධිය හරහා එම්.ඒ. උපාධිය පීජි උපාධිය දක්වා එම් පසුව ශාස්ත්‍රීය ලෝකයට යාමට අපට අවකාශ ගානක් ශ්‍රී ලාංකේය භික්ෂු මහන්සියෙන් නිර්මාණය වෙලා තියෙනවා. යතර විශේෂයෙන්ම සිංහල ශබ්ද කෝෂය සහ සිංහල විශ්වකෝෂයෙන් අප සඳහා අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ පැටි ගානකින් අප ඉදිරියට යන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය තියෙන මේ සඳහා ඔබට සියලු ආශිර්වාදය ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා. අප මේ කතා කරපු කරුණ වලින් ඔබට යන්න සිද දෙයක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගැඹුරු දැනීමක් තියෙනවා. අපේ මේ ගුරු හාමුදුරන්ට ශිෂ්‍ය හාමුදුරුවෝට දැනගන්න අවශ්‍යයි කියලා දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ සංස්ථාන. අපි දන්න දේවල් වලින් සහ විශේෂයෙන් අප ඇත්තෙම දැන් මේ කියපු උගක් කරමු. අප මේවා වචන විතරක් නෙමෙයි පොඩි හඳුරන්නේ. ඈ හිතන්නේ මේ හඳුරේ මේ වචන ටිකක් කියන අය කියලා. මේ හැම වචනයකම හැම වාක්‍යෙම පිටුපස්සේ ලොකු කතාවකුත් එකනේ කියන්නේ. ලොකු සජීවි කතාවකුත් තියෙන මෙයන්ට එන්නේ. ඒ එක කියන කාරණා ටිකක් තමයි ඔබට මේ එන්නේ. ඒ නිසා වචන කොමාරු කරගන්න පුළුවන් අපිට. ඒක විතරක් නෙමෙයි. මේ හැම දෙයක් පිටුපස්සම ඔබට යන්න පුළුවන් ශක්තියක් තියෙන බව දකිමින් දැකලා තමයි මේ ඔබට මේ කාරණා කියන්නේ. ඒ නිසා පොඩි හඳුරණේ පොඩි කාරණේ නම් විශේෂයෙන් පාරිසංසද වලදී විශේෂයෙන් වර්ණගීත හොඳට පාඩම් කරගන්න. වර්ණගිනියට කල කම්මලි වෙන්න එපා. කොහොම හරි පාලි සංස්කෘත දෙකේම තියෙන නාම වර්ණගිනියයි ආඛ්‍යාත වර්ණගිනිය දෙක හොඳටම මුල් ටික අම්ම තුම්ම ශබ්ද ඇතුළු ඒ ශබ්ද ටිකත් එක්ක හොඳටම දිගටම පාඩම් කරගන්න. එක ශබ්දයක් හැකි වාර ගාන පාඩම් කරන්න සහ ඒ බලපු පොත්පත් නැවත නැවත බලන්න. ඒ පදනමෙන් තමයි අපට ඉදිරියට යන්නට අවස්ථාව එන්නේ. එනිසා එක මග ඇරලා කෙටි පනවලින් යන්න බෑ. පාලි වර්ණගෙල්ල සංස්කෘත වර්ණගෙල්ල කියන දෙක තමයි පිරිවන් අධ්‍යාපනයේ මූලික පදනම වෙන්නේ. ඒ ඒ පොත්‍රට අදාළ වර්ණගිලි ටික හොඳට පාඩම් කරගන්න ඕන. නාම පද වර්ණගිල්ලත් ආඛ්‍යාත වර්ණගිල්ලත් දෙකම හොඳට පාඩම් කරගන්න ඕන. අපිට තව කාලෙ ටිකක් වෙන් කරලා තියෙනවා වහන්සේලට ප්‍රශ්නයක් තියෙනවා නම්. ප්‍රශ්න අහන මට්ටමටවත් මම හිතන්නේ අමාරු වෙද්දී අපි ටිකක් ගැඹුරු දේවල් ටිකක් කියුවේ නේ. දැනට වහන්සේලක පන්ති මට්ටමින් තියෙන ප්‍රශ්නයක් හරි අහන්න ගැටලුවන්නේ. මේ කියපු උගා කාරණා බොහොම ඉහළ මට්ටමේ කරුණු කිව්වා. නමුත් කිව්වට ඔබට ඒක මම හිතන්නේ බරක් වෙන්නේ නැහැ. මොකද අපි පොඩි කාලයන් තෙම අපට මේව කියන කෙනෙක් හිටියේ නැහැ. අපි වාද්‍යයන් හොයාගෙන ගිහිල්ලා තමයි කලේ. සටහනක්වත් පැහැදිලිව ප්‍රාචීනමය කඩක් තිබුණේ නැහැ. අපි සටහන් හදලා අනිත් පැත්තට දීලා කොමාරු කරගෙන තමයි මේ ගමන ගියේ. සමහර උපාධි වලින් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලාත් අපි දැන හිටියේ නැහැ. සමහර වෘත්තීන් වලට පත් වුණා විභාග ලියලා ඉහළ ආයතන වලින් සමුග පරීක්ෂණ ගිහිල්ලා. ගිහිල්ලා විභාගෙත් ගියා රැකියාව වෘත්ති ලැබුණාට පස්සේ තමයි දැනගත්තේ ඒක ගිහිල්ලා රැකියාවක් කියලා. එතකොට එතකවත් දැනගන්නුන්නේ අපි. ගිහිල්ලා රැකියා මාර්ගගත දවසේම ඔක්කොම දේවල් ටික අලුත් ඒවා හම්බ වෙනවා. මේසය හම්බ වෙනවා, කුටුව හම්බ වෙනවා, රූම් එක හම්බ වෙනවා. එතකොට තමයි දැක්කේ මේ මේක මේ වෙන රැකියාවක් කියලා. යනකම් දැනගන්නුන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඉහළ තලයන් වලට යන්න පුළුවන් අවස්ථාවකට නිර්මාණය වෙලා තියෙන පොඩි හඳුනන. එනිසා බින්වා පාසනාවන්තයි අපට කොයිතරම් දුර්වලතා තිබුණත් අඩුපාඩුම් තිබුණත් අපට උදව් ලැබෙනවා ඇත්තෙන්. අපිට වා පැතුම් ඉදිරියට යන්න පුළුවන්. ගුරුරු කියන්න වඩා දුරක් අපි යන්නට ඕන. දැන් මමත් නිතරම කියන අනිත්‍යයට අප කියට වඩා දුරක් ඔබ යන්න කියන එක. අනිවාර්යෙන්ම ඔබට යන්න පුළුවන් අපේ වයස් වේදී. අපි කියට වඩා දුරක් ඔබ මහන්සියට යන්න පුළුවන්. අන්නේ සඳහා මේ කාරණා කියන්නේ. අපි අනුගමනය කරන්න කියලා නෙමෙයි කියන්නේ අපිව පසුකල යන්න ඕන වහන්සේල. අපේ වයස් වේදී අපි කියන්නේ වඩා දුරක් ඔබ මහන්සියට යන්න ශක්තිය ලබා දෙන්නයි අප මේ කරුණ සඳහන් කළේ. එතන විශ්ව අධ්‍යාපනයේ ශ්‍රී ලංකේ විශ්ව අධ්‍යාපනයේ සුවිශේෂී ස්ථානයක් ගන්නවා බෞද්ධ ලෝකයේ තුන. අතීතයේ පටන් ත්‍රිපිටකය ආරක්ෂා කරලා ඒ වගේම අටුවා ටීකාදිය සංරක්ෂණය කළේ අලුත් පොත්පත් ලියලා ව්‍යාකරණ පොත්පත් ලියලා ඒ බොහෝ කාරණා වලින් ලාංකේය භික්ෂුන් වහන්සේලාගේ දෙහි සුවිශේෂී කාර්යභාරය සිදු කළ තියෙනවා. අනේ අරටුව අපි හැමදාම ජීවිතවල තියෙනවා. අපේ අනිතුරු මෙන්තරන් තියෙනවා. අපේ ආන්දරන්ට ඕනයි ගමනක සාදුලි ඕනයි තියෙන්නේ. ශිෂ්‍යයන් වැඩිනම් තියෙන කෙනෙක්. මේ ඉංග්‍රීසියෙන් තා විනන් 10ක් අපිට තියෙනවා. අපේ ඉංගුරු මාඳුරන්ට අපේ විශේෂයෙන් විශ්ව අධ්‍යාපන ශාස්ත්‍රයේ තවත් ඇති ගැන මොන හරි දැනගන්න දෙයක් තියෙද? අදහස් රසින් ඉදිරිපත් කරන දෙයක් තියෙනවද? හොඳයි. එහෙම නැත්නම් අප පොඩි වෙලාවකට අපි යමුම නැගිටිමු පොඩ්ඩක්. නැගිටලා අපි ඉරියව්ව වෙනස් කරගෙන අපි ළඟ දේශන දෙයක් අමස්. දැන් මට යන කොහොම පොඩ්ඩක් නැගිටිනුම් හිතන්නේ සිහියෙන් මම අපේ ඉගෙන ගන්න කම්පියුටර් එකක් තිබුණා. ඒක බුදුදහම මහන්සියගේ බුදුමනස් සේවා කරමින් බුදුම මෛත්‍රී කියන කාරණයක් අදවාද මාංශික කරනවා. අනුහානී බුදුන බලයෙන් ලොක්ස්වන් කන්න සෝමාන් පාටිය නිර්වාණ සාර්ථකම අපි මේ ළඟයි මෛත්‍රී බුදුන් වහන්සේ ඉගෙනගත්තා. ඔබන්ගේ By following the Buddha of the Supreme Buddha, we have to have a sampanna, a note we may have panda. We all be in the world, feeling happy and peaceful. සොගතන් සම්තුනේ සිට දෝටි තිස්සක්කෝ සෝතන්තිකෝ සාන් සුබේපත්තිකෝ මයන් පාමුනි පරිගයම සොත්‍රිං බුද්ධ සොගතන් වේන් බොහන් We all need in the world be well, happy and peaceful. But then, so long, By the power of the Supreme Buddha, unfettered with the Dharma Sarati, we come to our prayer of presence to be gained. We all be in the world, be well, happy and peaceful. බගවතු සන්නානේ මනුස්සාන බුද්ධ වනතේ ගේන සන්නේ සන්තා බන්තු සොකේ සන්තා බහතුන් වහන්සේ පිළිපැම්පි සත්තහා දේවමනස්ථානම් බුදුරම කේතුන් යෝනකි සේ සත්‍යෝ සෝතන් දේපා සෝතන් දේපා ශාන්ති සුවේ පාටික්ම බයිගපාමෝ කලිකිය සුප්පී බුද්ධේ සංඝාදී මංස්තන් ද සුප්පී ඉබ්‍රාම් බේතුන් Your peace, the world is given, happy and peaceful. Bhagavato, Buddha, සන්තා බන්තු සුඛේ තන්තා බහන්තුන් වහන්සේගේ පැවති බුද්ධ සම්මුදුන දෙවිසි නෝමෙන්ති පිළු සන්තුයෝ බව සෝමන්තිපා ශාන්ති සේ අන්තිමයි. පයින් මාමත් බයව සුඛී වුණේ බුද්ධයන් එයි. නියෝන් දීස් නවරන්නේ. ඉවෙන් හැකියින් කිස්තු. And yet, in the supreme disobligation, Bhagavato, Bhagavaha, Buddha, Buddha, Buddha, Buddha, Buddha, Buddha, Buddha, Buddha, බහින්දුන් වහන්සේ කියල පැවති භගවාන් සම්තුන්න තේසි තෝසිසිදු සංකයෝ සෝමන්තේ ශාන් සුවේ බයින් පාමොක් නම් පරිියක් සොප්පී වුද්දෙන පතමා එක්සාරකෙන් යෝන් දී නවරි තිරන් කැන්කියන් පිස්පොත් එනෙහි ඉන්න සුප්‍රී මිසකොලොස් අනන්ත බුද්ධ මොනතේ ගේන සම්මේ සංඛා බහන්තු මස්සති තන්තා බහන්තු වහන්සේ දෙවි පැවති අනන්ත වූ සම්මුදිනකේ නොඇති කියලා සත්‍යෝ සෝමන්තේ find out that all of the things of the mission one, in all means, the world, be happy and peaceful. May that be in the supreme wisdom of the wisdom. හොඳයි, අප දැන් මේ අවසාන කොටසටයි ඇවිල්ලින්නේ. විනාඩි කිහිපයකින් අප මේ කොටස අවසන් කරනවා. ඉතින් පොඩි කඳුළු වහන්සේලා පිරුවන් පටන් ගන්න තුල ඉඳලා බොහොම හන්සෙන් හිටියේ නේද? නම් බොහෝ දෙනෙක් වාක් හොඳට හිටියා. අමාරු වෙලාවනේ. ඒ වුණත් අප මේ ශික්ෂණය ලබා ගන්නට ඕනද? අමාරු තමයි පොඩි කඳුළු. අමාරුයි තමයි මේ විදිහට කරන්න ඕන. අමාරු නිසා නම් කරන්නත් ඕන මේක. ලේසියෙන් කරන්න ඕනේ අපි. විශේෂයෙන් මේ ඉරේවක පාඩි වල ඉදීම පොඩි කඳුළුනේ මේක ලොකු ජයග්‍රහණයක්. මේක තමයි අපේ ශික්ෂණය බලන ප්‍රධානම එක. ඔබ වහන්සේලාට භාවනා වැඩසටහනක් කරන්න කියලා කිව්වට පස්සේ පුටුවක් උඩ වාඩි වෙලා නම් කරන්නේ පොතෝ එදිනෙම ප්‍රේදන. ආයිතින් එහිහට යන්න බෑ. දන්න කෙනෙක්ගේ දෙවනි දාසේ පාන වැඩසටහන ආරාධනා කරන්නේ නැද්ද? භාවනා වැඩසටහන යනවා නම් බිම පොට්ටේ වාඩි වෙන බලාගෙන යනවා. ඒකයි නේද? ඒ භාවනා වැඩසටහනේ සාර්ථකත්වයේ බලන කාරණා කීපයක් තියෙනවා. එතකොට මේ කීපෙක අපව නිතර අධ්‍යයනය කරනවා. ලංකාවේදී නම් පුළුවන්. හැබැයි පොඩි හඳුරන්නේ ලෝකෙට ගියාට පස්සේ අපේ මේ ස්කිල්ස් ටික බලන්න නැත්නම්. දැන් මාත්මේ පහසුවකටම ඉන්නව නෙමෙයි පොඩි හඳුරන්නේ. මම මගේ මිටි කොන්ඩි සර්ජන් දෙකක්ම කරලා ඉන්නේ. මගේ කෑලි ගානක් පිටේ දාලා තියෙනවා මේ අන දාලා තියෙනවා මේ මීටෙන්. ඒත් මම වාඩි වෙලා ඉන්නවා. ඒකටකින් කුරුද්ද නිසා හිටන්නේ පළගෙන ඉන්නේ තියෙනවා. අනිත් දෙක ඔබ වහන්සේලා නිසා මම ඉන්නවා මේක. ඔබ වහන්සේලා මෙන්න මම මේ කැපවීම කරන්නේ. ඔබ වහන්සේලා කවදා හරි අපටත් වඩා හොඳට ලෝකෙට ගිහිල්ලා දෙයක් කරන දකින්න තියෙන ආදරය නිසා තමයි මේ කරන්නේ. අමහන්සෙලෙතර නෑනි අමහසු නේද? ඒ නිසා අපි එන්න ගුරු කරගන්න කොහොම හරි අමාරු වෙන හරි ඈ පහු වෙනකොට කොහොම හරි ටිකෙන් ටික හරි අපි කෙලින් ඉන්න බලමු. පන්සලෙදී පොඩි හාඳුරණේ විනාඩි 10ක් හරි වාඩි වෙලා ඉරියව්ව ගැන උත්සාහ කරන්න. ඒක ලොකු කුසලතාවයක්. හොඳ ආසනයක් හදාගෙන විනාඩි 10ක් 15ක් ඉන්න බලන්න. එහෙම ගිහෙලා පැයක් ඉන්න බලන්න කොහොම හරි. පැයක් කියලා වගේ නෑ පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒත් එක්ක අපිට වාහන දෙවල් කරගන්න පුළුවන්. හැබැයි වාඩි වෙනකොට ඒ දිග වෙනාවක් ඉන්න පුළුවන් විදියට තමගේ ආසනය හොඳට හදාගන්න එක. ආසනය කියන්නේ වාඩි වෙනින් ඉරියව්ව තමන් හොඳට නිර්මාණය කරගන්න. තමන්ට අවශ්‍ය ප්‍රාණ පොට්ටි තියලා පොට්ටෙන් ටිකක් ඉස්සරහට ඇවිල්ලා අකුල් දෙක පාච්චන විදියට ඒ ආසනය තමන් හරියට හදාගන්න. එතකොට කාලයක් යනකොට හරියනු මේක. තමාකම නෑ කරගන්න පුළුවන් අපිට. ඒත්ෙන් අපට බා පාසුවක් එනවා බිම එක ඉරියව්වක වාඩි වෙන පුරවනවා තියෙන පොඩි හඳුරන්නේ. ඒ නිසාම අපේ වාක්මට සාර්ථක වෙනවා විතරක් නෙවෙයි ශරීරයත් නිරෝගී වෙනවා. එනසා අපි ඒකට ටික ටික අර හුරු වෙන්න. මේ සියලුම චැනල් වලින් ඔබ අපිට දැනගන්න ධර්ම අවබෝධයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පඤ්චාත නිදුක්ඛං බයං පඤ්චාත නිබ්බය සෝකං පඤ්චාත නිසෝකං පන්තෝ සම්පේ පිපා. Thank you.